හොඳ කරන කට්ටිය නරක කරන දෙකක් තියෙන හොඳ නරක කියලා. එතකොට ආයුෂ වැඩි වෙන්නේ කොහමද කියලා බැලුවාම වැඩිපුර හොඳ කරන කට්ටිය හොඳ විඳින්න ඕන නිසා ඉපදෙනවා. වැඩිපුර නරක කරන්න ඕන කට්ටිය නරක විඳින්න ඕන නිසා ඒ කට්ටියත් ඉපදෙනවා. හැබැයි හොඳ නරක එහෙම නැත්නම් දුක සැප කියලා ගත්තාම මේ දුක සැප දෙකම අටලෝ දහමක් වශයෙන් තමයි බුදුහාමුදුරුව දකින්නේ. එතකොට මේ අටලෝ දහම කොහොමද හැදුනේ? මේ පෘථිවිය කොහොමද ඇදිලා තින්නේ කියලා බැලුවාම පඨවි ආපෝ තේජෝ වායෝ සතර මා භූත. ඒ හැම භූතයකම දුකක් සැපක් දෙකම තියෙනවානේ. පඨවියෙන් සැපේකුත් තියෙනවා දුකේකුත් තියෙනවා. ආපෝ වල දුකේකුත් තියෙනවා සැපේකුත් තියෙනවා. වායෝ වල දුකේකුත් තියෙනවා සැපේකුත් තියෙනවා. තේජෝ වල දුක සැප දෙකම තියෙනවා. උණුසුම සෙනෙහස ඒවා සැපයි කියලා මිනිස්සු කියනවානේ. හැබැයි ගින්න තඩිබාන එක පිච්චන එක ඒවත් දුකයි කියනෝනේ. එතකොට මේ සතරමා භූත තුළම හන්ත දෙක තියෙනවා. එතකොට භූතයන් හතරකින් හැදිච්ච ලෝකයේ තුල ඒ එක භූතයකට හන්ත දෙක ගානේ අටක් තියෙනවා. ඒක තමයි අටලෝ දාම. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ හැදිලා තියෙන අටලෝ දාමෙන් කියලා කියනවා. ඇත්තරම සතරමා භූතයකින් හැදිලා තියෙන්නේ ඒ සතරමා භූතයගේ ක්‍රියාකාරීත්ව ස්වභාවයන් එකකට දෙක ගානේ තියෙන අන්ත දෙක ගානේ තියෙනවා. ඒ අන්ත දෙක ගන්න තියෙනකොට හටක් ඇදෙනවා. ඒ අටලෝ දාමෙන් නිදහස් වෙන්න තමයි බුදුහාමුදුරුවෝ අර ධර්මයේ දේශනා කරන්නේ. දුක සැප කියන්නේ අටලෝ දාමෙන් දෙකක්. එහෙම නැතුව ඒකෙන් ඉපදීම නවත්තන්න බෑ. ඒ අන්ත දෙක නිදහස් වුණාම යටි ඉපදීමක් නැති වෙනවා. මොනවා සම්බන්ධද? ඒ අන්තයට සාපේක්ෂව අනිත් අන්තෙන් ඉපදෙනවා යා. දුකෙන් සැපෙන් නිදහස් වුණාම දුකෙන් සැපෙන් ඉපදෙන්නේ නෑ. ලාභ ලාභ වලින් ඉපදෙනවා යා. ඒකෙන් කර්මය දෙනවනේ. ඒකෙන් ඉපදෙනවා යා. ඒකෙන් ඉපදීම නවත්වාම ඒකෙන් ඉපදෙන්නේ නැහැ. නින්දා ප්‍රශංසා වලින් ඉපදෙනවා යා. කොහෙන් හරි අටලෝ දාම එක භූතයකින් ඉපදෙනවා යා. ඒ නිසා අටලෝ දාමෙන් නිදාසුනොත් විතරයි යටි ඉපදීම නවතින්නේ. එක දහමකින් දෙකකින් නිදාසුනාට ඉපදීම නවතින්නේ නැහැ. ඇයි? අනිත් දාම් වලින් යා ඉපදෙනවා. ඒ අටලෝ දාම් වලින් යාට උප්පත්තියක් ඇදෙනවා. යස අයස කියලා කියන යස කියලා කියන කැමැත්තට, අයස කියලා කියන අකමැත්තට. දැන් ඒ දෙකනේ අපේ ප්‍රශ්නේ. උන්වහන්සේට ප්‍රශංසා කරනවට උන්වහන්සේ කැමැති, බනිනවට අකමැති. දැන් ඒ නිසා නෙමෙයිද උන්වහන්සේ ඉපදෙන්නේ? ඉන්කම් එකක් එනවා නම් දායකයන් හරි කැමැති. වියදම් අකමැති. ගොඩනැගිලි හදන වියදම් වෙනවනේ, සිමෙන්ති ගන්න එපා වියදම් වෙනවනේ, ඒවට අකමැති. දැන් බලන්න ලාභ ලාභ නිසා නෙමෙයිද ඉපදෙන්නේ? සැපේටින්ද කැමති. උන්ට ලස්සන්ට අදලා කුසන් කරලා මෙට්ට දාලා ඒසි දාලා සැපේටින්ද කැමති. දාඩිය පෙරාගෙන ටෙන්ට් එක ගාගෙන ඉන්න අකමැති. දුක සැප නිසා නෙමෙයිද ඉපදෙන්නේ? එනම් මේ අටලෝ දාමෙන් තමයි මුළු ලෝකෙම කටිප දෙන්නේ. ඇයි? පඨවියෙන් ආපෝවෙන් කරන්න බෑ. වායවෙන් කරන්න බෑ. තේජෝවෙන් කරන්න බෑ. එහෙනම් එක භූතයේ තුල අනිත් භූතය තුන් දෙනාම ඉන්නා වාගේ එක දාම තුල අර අටම තියෙනවා. දුක ගත්තාම දුක කැමැත්තෙන් දාම එක සැප නෙමෙයිද? දැන් දුක තුලින් එයා මොනාරි වැඩක් කර ගන්නවා. දැන් ඒක ලාභයක් නෙමෙයිද? දුක තුලින් එයාට අවඩ කරන එක අලාභයක් නෙමෙයිද? දුකට කැමැති නම් යස නෙමෙයිද? දුකට අකමැති නම් අයස නෙමෙයිද? ඒ කියන්නේ හටම තියෙනවා, එකක තුලම තියෙනවා. ඒක වෙන් කරන්න බෑ. ඔබ වහන්සේ කුසල් කෙරුවත් අකුසල කෙරුවත් පරිසම් දෙන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ කරනකොට තිබිච්ච මානසිකත්වය. චේතනාම් බික්කවි අම්මං වදාමි. එතකොට ඔබ වහන්සේ කුසලයක් කරනවා, ඒ කුසලයට ආයස හඩුයි. ආයිසඩුවේ කියලා කියුවේ ඒ කුසලේ පැවත්ම කාලේ නෙමෙයි. පෘථුවිය භ්‍රමණය වෙනවා. චිත්ත වීතියක් ඇදෙනවා. මේ චිත්ත වීතිය යන්න ඕනේ කොයි හරහාද? මේ පෘථුවියනේ. ඒක ගලාගෙන යනකොට පෘථුවිය භ්‍රමණයත් එක්ක මේකත් භ්‍රමණය වෙනවා. එතකොට මේක කොච්චර පීඩනයකින් එළියට දැම්මද එච්චර වට ගන්න භ්‍රමණය වෙනවා. දැන් දවස් දැන් කියමුකෝ වට 15ක් මේක භ්‍රමණය වුණා කියලා. වට 15 භ්‍රමණය වෙලා නැවතුණා. නැවතුණාම ආපහු මේක එන්න එපා. ආයි වට 15ක් එනවා. වටයක් කියලා කියන දවසක් මේ. එතකොට දවස් 15 ගියා, දවස් 15ක් ආවා. එතකොට මේ කර්මය කවද පරිසම් දෙන්නේ? දින 30න්. ඒ කියන්නේ අද කරපේක හරියටම ලබන මාසේ මේ වෙනකොට මේ දිනේට මේ වෙලාවට පරිසම් දෙනවා. අද තියෙන්නේ ලබන මාසේ 30 මේ වෙලාව වෙනකොට ඔබ අන්තිමට බැනුම් ටික හම්බෙනවා. ප්‍රශංසා කළා. දින වට 15ක් මේක වටේ කරකුණා. ඊළඟ වට 15 ආපස්සට කරකුණා. හරියටම දින පාව තියෙන් ඔබ අතර ප්‍රශංසා ලැබෙනවා. ඔබ අන්ති බලන මොකවත් නෑ නර මිනිස්සුල මට ප්‍රශංසා කරන්නේ ඇයි? ಗುಣ කිනා මේ සෑඬ ශ්‍රේෂ්ඨයි. මම මොකවත් වඩන්නේ නෑනේ. මානවිලා ඉන්නක ඔබ අන්තික වටිනාකම නෙමෙයිද? නෑ ඉතින් මං ගුණයක් වඩන්නේ. ಗುಣ වඩන්න ඕනේ නෑ. ජීවිතේතර දුකයි කියලා ඔක්කොම අත්හැරලා පැවිදි වෙලා ඉන්නක මොනතරම් ශ්‍රේෂ්ඨද? මං මොනවා මගේ අඩු කිව්වත් මේ මිනිස්සු මට ಗುಣමයි කියන්නේ. ඇයි? අරක පරිසම් දීලා. ඒක නවත්තන්න බෑ. එහෙනම් අපි කරන කුසලයේ අකුසලයේ පරිසම් දෙන එක තීරණය කරන්නේ අපි නෙමෙයි. ඒකේ තියෙන ධාරිතාව කැපැසිටි එක. ඒ චිත්ත වීති එළියට ගියාම මේ භ්‍රමණය වෙන පොළවත් එක්ක එකතු වෙලා එයත් භ්‍රමණය වෙනවා. කොච්චර භ්‍රමණය වුණාද ඒ ප්‍රමාණය වෙනවලා ආපෝ යට දිගහැරෙන්න. එතකොට මේක භ්‍රමණය වෙනවා නම් 857ක්ම මේක වෙනවලු අන්පැක් වෙන්න නැවත. එතකොට 857 කියලා කියන්නේ 302ක් නේ අවුරුදු 2යි. අවුරුදු 2ක් භ්‍රමණය වෙලා අවුරුදු 2ක් ආපෝල් දිගහැරුණාම අවුරුදු 4න් ලුවර කර්මය පරිසම් දෙන්නේ. ඒකයි අපිට සමහර චිත්ත වීති තියෙන ආලෝක වර්ෂයක් භ්‍රමණය වෙනවා. එතකොට ආලෝක වර්ෂයක් ආපස්සට භ්‍රමණය වෙලාලු එක පරිසම් දෙන්නේ. බලනකොට උන්වහන්සේ පාරමී පුරන්න උර පළලා දෙනවා අම්මටලේ. දීලා තමයි පාරමිතාව ගන්න. ඒක පරිසම් දෙන්නේ කවුදද කියලා බැලුවාම බුදු වෙලා පිරිනිවන් පාන්න පැයකට කලින් පරිසම් දීලා තියෙනවා. සාරාසංක කල්ප ලක්ෂයට පස්සේ ඒක පරිසම් ගන්න. ඒ මහා කුසල කර්මය. ඒ අම්මා තාත්තට ඒ අම්මට කුසගිනිය කියනකොට උර පළලා ලේ දුන්නනේ. උන්වහන්සේට කුසගිනිය අවිල්ලා ලේ බඩ ගිහිල්ලා අමාරු වෙලා කය ඔත්පලා වෙලා යනකොට හැමෝම උපස්ථාන කළානේ මහා කරුණාවෙන්. මව්වරු 100ක් එකතුල එක දරුවෙකුට උපස්ථාන කරනවා වගේ සියලු සංඝයා උපස්ථාන කළා. එතකොටලු ඒක ආවේ උන්වහන්සේට. කලිනුත් උන්වහන්සේට දානමාන හැමදේම පූජා කළා හැමදේම ලැබුණා. අර වගේ අමාරුවෙන් පිපාසය ඉවස ගන්න බැරුව ගොඩාක් තේට්ටුවට පත් වෙලා ඉන්න අම්මා කෙනෙක්. ඒ වතුර ටිකක් හම්බෙනකොට බොළඳුනට අර තේට්ටුව සංසිඳනේ. අන්න ඒ වගේ එකක් ලැබුණේ මේ අන්තිම මොහොතේ. ජෝතිපාල වෙලා ඉන්නකොට කියන මේ මුඩුමානට කවුද යවහල් මේ සුවඳල් දුන්නේ කියලා. එහෙම කියපු එක ඒ බව කිසිම කෙනෙකු පරිසම් දුන්නේ නැහැ. වෙස්සන්තර ජාතකයේ පරිසම් දුන්නේ නැහැ. බුදු වෙලා වස්වාසන්ද ගියාමලු පරිසම් දුන්නේ. ඒක කොච්චර කාලයක් ඒක රොටේට් වෙලාද මේක තුල. සමහර කර්ම තියෙන කිලෝමීටරයක්වත් යන්නේ නැහැ. චේතනාව හිතපු ගමන් ගිල රිපීට් වෙනවා. ඒක ඇල රාතන් වහන්සේ බුදුහාමුදුරුව මාර්ගපල්ලාබින්ට කරන ඉන්සා පීඩාලු. ආශනික වෙයිද? ඒ කියන්නේ උන්වහන්සේලා සම්මාව තුලනේ ඉන්නේ. උන්වහන්සේලා පැවත්මක් නැහැ. ඒ නිසා මේ යන එක පවතින්නේ නැහැ. අර පීඩනයේ මේක විසුරුනාට ආයියක් කියලා කොහොමද කියලා කිව්වාම බෝලේ පිටිල ගැව්වා වගේ. වැඩිච ගමන් ඒක රිපීට් වෙනවා. එහෙනම් බැනලා කඳ බහින්න හම්බෙන්න මග යනකොට පරිසම් දෙනවා. ඒ වගේම තමයි මාර්ගඵලලාභියකට අත්සමාපatti ලාභියකට මොනවාරි දෙයක් දුන්නාම යහපතක් කළාම උපස්ථාන කළාම ඒක ඔන් ද ස්පොට් ලැබෙන්නේ. ඒවට ආයස නැහැ. වැඩිපුර ආයස තියෙන පුතුජනයිට. පුතුජනයිට දාන දුන්නාම මේ සමහරට පිරිනිවන් පාණ්ඩ පෑයක් විතර තියෙද්දි තමයි කවුරු කැඳේ කපවන්නේ. පරචිත්තෙන් බලන ඒ රාතන් වහන්සේ මේ කැඳේ කාණ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ 2600ක් වෙන කාලේ එක ගීයකට බත් පාර්සලයක් දුන්නා. මේ මනුස්සයා කාලා මේක මෛත්‍රී බුද්ධ ශාසනයේ ඇවිල්ලා අසංකේ ගානක් ඇවිල්ලා රාහත් වෙලා පිරිනිවන් පාණ්ඩ පෑයක් වෙනකොටලු අර බත් එක ආයි කැඳ එකක් වතින් අතට අගවන්නේ කොහොමද ගිහිල්ලා තියෙන කාලේ. ඇයි අර මනුස්සයා පුතුජනයි. ඒ නිසා තමයි මිනිස්සු ගොඩාක් කැමති නැ දුසිල්ලන්න දාන දෙන. ඇයි රිසල්ට් එක ප්‍රමාදයි. අර අවුරුදු 5 ස්ථිර තැන්පත් FD එකක් දැම්මා වගේ අවුරුදු 5 ගිහිල්ලා තමයි ගණන් හදන්නේ 8.5 කියලා. එතකොට මම මැරිලා මුණුබුරා තමයි අස්සම් කරන්න එක ගන්න. අරක මාසික පොලිය දින 30න් තියෙන හම් වෙනවා. මාසික පොලිය දවස් පොලිය ඒක ඔන් ද ස්පොට් රාතන් වහන්සේලා දෙනවා දවස් පොලිය උදේ දුන්නම අවසකින් කලෙක් කරනවා එක් දින පොලිය. ඒ වගේ අර මිනිස්සු ගොඩාක් කැමති එක් දින පොලිය වලට. ඒ නිසා මිනිස්සු කඳු නගලා වැල් වල එල්ලිලා ගිලා ඒ රාතන් වහන්සේලාට තමයි දෙන්නේ. ඇයි උන්නාතේ කටට බත් කැටයක් දැම්මා එක ඇටයක් දැම්මයි කියලා කියන්නේ වී උර පිටින් හම්බෙන්නේ. පල්ලයට යනකොට වෙල පැයිලා මැරිගෙන යන වෙලට බත් වැස්ස වයින්නවා. වැලලා ඒක පැහැනවා. ඇයි අර බත් එක දීලා පල්ලයට එනකොට මේ මැරෙනවා කියලා අත්තරපු වෙල පැහැනවා. අර කොන්ද ස්පොට් පරිසම් දෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය තුලත් මේ විශ්වයේ රිද්මය තුලත් ඔන් ද ස්පොට් කියලා ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ වෙලෙම ගෙවීම් කරනවා ඒගොල්ලෝ. ඒක මාර්ගඵලලාභින්ට දෙන්න ඕනේ. බුදුවරුන්ට දුන්නා නම් ඒ වෙලෙම පරිසම් දෙනවා. ඇයි උප්පත්ති නවත්තලානේ ඉන්නේ. රාතන් වහන්සේ උප්පත්ති නවත්වා නම් එයාගේ චිත්ත වීති භ්‍රමණය වෙන්නේ නැහැ. උපරිම භ්‍රමණය වෙන්න පුළුවන් මේ එක දවසයිලු. එක වටයි යන්න ප්‍රිතය. එතනින් යට යන්න බෑ. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත පරිසම් දෙනවා ඒක. ඒවට වැඩි කාලයක් යවන්න බෑ. අපට ඉමීන්සරේ පරිසම් දෙන්න ඕන නම් අමුම පුසුජනේ දස අකුසල් කරන මනසට දුන්නාම භද්‍ර කලාප ගහනක් යනකම් ගිහිල්ලා ඉමීන්සරේ තමයි ප්‍රතිසල්ට කෙන්නේ. එතකොටත් ඒක එහෙම තමයි. එහෙම තමයි. ඒ හොඳ නරක දෙකම මේ විදිහටමයි. ප්‍රතිඵල අඩුයි. ඉතර දානානිසංසවල බුදුහාමුදුරු දේශනා කරනවා. පුතුජන 100කට දෙන දාහණයට සිල්වත් කෙනෙකුට දෙන එක මේමයි. සිල්වා 100කට දෙනකොට සෝතාපන්න මාර්ගය කෙනෙකුට දෙන එක මේමයි. සෝතාපන්න මාර්ගයේ 100කට දෙනකොට මාර්ග සෝතාපන්න ඵලයේ ඉන්න කෙනා මේමයි කියලා. ඒ ඒ කට්ටිය මානසිකත් වෙන රිසල්ට් එක ඉක්මන. හරි. ඒ කියන්නේ චිත්ත වීතියේ භ්‍රමණය වෙන්න බෑ. ඒ නිසා තමයි ටග් ගාලා පරිසම් දෙන්නේ. සාමාන්‍ය සෝතාපන්න කෙනෙකුට දුන්නොත් සාමාන්‍ය සතියක් ඇතුළත පරිසම් දෙනවා. දින 7යිලු උපරිම. සකෘදාගාමි කෙනෙකුට දුන්න දින 4යිලු. අනාගාමි කෙනෙකුට දුන්න දින 2යිලු. රාත්‍රියකට දුන්නොත් 1 දිනයිලු. 1 පැය 24ක් ඇතුළත පරිසම් දෙනවා. බුදුවරයෙකුට දුන්නොත් on the spot ලු. පැයක් ඇතුළත දෙනවා. යනකොට මග හම්බෙනවා. ගලක් එම ගාලා යනකොට පොල් ගෙඩියක් හරි වැටෙනවා. නැත්නම් අත්තක් හරි කඩන් වැටෙනවා ඔළුවට. නැත්නම් ආක තියෙන ගාකට ගාන ගලක් වැදිලා බම්පැලැලි ඔළුවට වදිනවා. එයාට නම් මම ගාට ගැව්වේ නමුත් පැරිලා තින්නේ මෙයාගේ ඔළුව. බම්පැල හරි වදිනවා ඒක. එයාට බේරෙන්න නම් වෙන්න. ඒ ඉඳ බුදුවරුන්ට නිග්‍රහ කරන එක බුදු ගුණ වලට අපාත කරන එකට වඩා හොඳයි. මේ මනුස්සයාට මා ඇඹරුම් ගලක් ගෙලේ බැඳගෙන කරේ බැඳගෙන ගැඹුරු මූදට පයින් ඉන්නේ. ඒක ඊට වඩා සැපයි මේ මනුස්සයාට. ඇයි සංසාරේ ඒ තරම් භයානකයි මේ මනුස්සයාට පරිසම් දෙන කරුණේ. බුදුහාමුදුරන් නිඳා කරපු මිනිසෙකුට වෙච්ච දේ අපි දන්නවනේ. පොළොව පලාගෙන ඉන්නේ කියලා. එන වැඩිලා අරමයෝ නැ නිකන් තින පොළොව විවර වෙලා යව ඇතුළට ගන්නවා. සෑම චේතනාවක්ම බරපතලයි. හැම ක්‍රියාවක්ම බරපතලයි. හැම වචනයක්ම බරපතලයි. සිත කය වචනය කියන මේ තුන් දොරෙන් කරන හැම එකක්ම හැම තරංගයක්ම බරපතලයි. ඒ නිසා තමයි කායේන වාචා සංවරෝ සාදු කියලා බුදුහාමුදුර කියන්නේ. සිත කය වචනය කියන තුන් දොර සංවර කරගන්න. ප්‍රිය වචන කතා කරන්න, ප්‍රිය දේවල් හිතන්න, ප්‍රිය විදියට ජීවත් වෙන්න 84 දක්ම දේශනා කළේ ඒ තුන හදන්න තමයි. ඇදිලා නැත්තේ ඒ තුනනේ. ඉතනකොටම ගිහිල්ලා ඉවරයි. ආයේ ඉතන එක තමයි බරපතල වැඩි කියනකට වඩා. කියනකට ඉතන එක බරපතල වැඩි. ආයේ ඒක වේගයේ මේ ගොඩක් මේ වැඩි. ඔව්. සම්මාවෙන් හිතන්න ඕනේ. සම්මාවෙන් හිතුවාම තමයි සර අඩු වෙන්නේ. 90න්. ඔව්. 90 භ්‍රමණේ වෙන්නේ මොන හේතුව නිසාද? පීඩනේ වැඩි වුණාම. ඔව්. පීඩනේ වැඩි වුණාම භ්‍රමණේ වෙනවා නම් ස්පීඩ් එකත් වැඩිනේ. එතකොට එතන වට ප්‍රමාණය වැඩි. එතකොට ප්‍රතිපලෙ ලොකුයි. ඔව්. 90ක් භ්‍රමණ වේගය අඩු වෙන්නේ අවබෝධෙන්නේ දැන් අපිට පොල්ලක් අරගෙන ගාන්න හිතෙනවා ගාන්න පොල්ලව ගත්ත ගමන් මට හිතෙනවා උන්වහන්සේ මගේ අර පාත්‍රයක් එහෙම නැත්නම් මම බාස්කට් එකක් එළිය තිබුණා ඒ බාස්කට් එක පොඩි කළා ඒකට තමයි දැන් ගාන්න යන්නේ මම ගාන්න යනකොටම මට හිතෙනවා උන්වහන්සේ බාස්කට් එක පොඩි කරන් දැත්තේ බාස්කට් එකට තියෙන තරහට නෙමෙයි මම බාස්කට් එකට ගොඩාක් ආදරෙනේ බාස්කට් එක රෝහා ලස්සනට තියාගෙන ඉන්නවනේ ඒක තුල මම බැඳිලා මගේ බැඳීම කඩන්න වෙන්න ඇති. මගේ තියෙන ලෝභකම, මසුරුකම, මගේ පැවැත්ම කඩන්න වෙන්න ඇති කියලා ඒ අවබෝධය ආපු ගමන් අර පොල්ලේ තද ගතියට මොකද වෙන්නේ? පොල්ල පැත්තකින් තියෙනවා. තියලා මම කල්පනා කරන එන උන්වහන්සේ ගාන්න ඕන නම් ප්ලාස්ටික් වලට නෙමෙයි ගාන්නේ මටනේ. ඒතර මට ගෙව්වේ නෑනේ. එන උන්වහන්සේ ප්ලාස්ටික් එක පොඩි කළේ මේ එන මේක මේ මගේත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක. එන මේක හොඳ එකක් කියලා ඒක නිවැරදිවම දකිනවා. ඔව්. පස්සේ මම උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ නැද්ද? උන්වහන්සේට මීට වඩා ලෙංගතු වෙන්නේ නැද්ද? ඒක තමයිලු ඒක තියෙන ලොකුම දේ. එහෙනම් සම්මාවෙන් ඉතනකොට අර මිත්‍යාවෙන් ඉතනව තරම් අනුභ්‍රමණය වෙන්නේ නැහැ. චිත්ත වීතියක් කියලා කියන්නේ අනුවල එකතුවක්නේ. ඒ අනුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. අඩු වෙච්චකම අර ප්‍රතිඵලය අඩු වෙනවා. රිසල්ට් එක අඩුයි. එහෙනම් සම්මා සතිය කියන එක නිතරම යහපත් ඉතන ඉතන අපේ චිත්ත වීතිවල එන කැපැසිටි අඩුයි. කැපැසිටි අඩු වෙයි කියලා කියන්නේ ඉදිකයි දුක අඩුයි. දුක අඩුයි කියලා කියන්නේ ඒ දුකට සාපේක්ෂව ඉපදීමේ වාර ගන්න අඩුයි. සම්මා සතියෙන් කරන්නේ ඉපදීමේ වාර ගන්න අඩු කරන එක. ඒ වෙච්ච ටික එමම තියෙනවා. එතනින් එයාට යන්න තියෙන එක නවතිනවා. වෙච්ච ටික පාරක් ගාලා දෙවෙනි පාරදී අනේ ගාලා බැරි වෙයි උනාසේ ඇයි දන්නේ එහෙම කළේ පොඩ්ඩක් ආලා බලලා ගාමු කියලා නවත්තනවා. හැබැයි දෙවෙනි පාර නවත්වන්නේ ඒ කර්මය හැදෙන්නේ නැහැ. පළවෙනි එක ගැව්වනේ ඒ කර්මය හැදෙනවා. එතන මේ කර්මය ගෙවන්න තියෙනවා අපිට. අර ටික ගෙවන්න අවශ්‍ය නැහැ. හැබැයි බැරි වෙලාවත් මම කෙනෙකුට ගැව්වාම පාරක් ගැව්වා දෙවෙනි පාර ගැව්වේ නෑ මට මොනාරී හිතෙලා මං ඒක නවත්ත ගත්තේ ඒ තරහා මේ වාව ගත්තා හැබැයි මම උන්වහන්සේට කියන අඳුර මට ටිකක් තරහා ගියා අනවබෝධයෙන් මං ගැව්වේ බකට් එකට මේතර උවාදිර පාර දෙන්න තරම මං බකට් එකට බැඳිලානේ දැනේ මගේ දුර්වලකම දැනනකොට මට හරි ලැජ්ජයි බලන්න ඔබ වහන්සේ සංගේ මෙච්චර වටිනා ආඳුර මං ඔබ වහන්සේට පාර දෙන්න තරම් රුපියල් 20 බකට් එකකට මට වටිනාකම දීලානේ මං මොනතරම් මං බැඳිලාද මේ නාම රූප වලට අනේ ආඳුර මේ තරම් දුර්වලකම ඔබ වහන්සේ මට මේ බකට් එක කඩලා තේරුම් කළා දුන්නා මට සමාවත් දෙන්න ආඳුනිකම උනසිරුම් ගැව්වට කමන්න උනාස ඉක්මනට මේක තේරුම් ගත්තා. හරි ශ්‍රේෂ්ඨ ගුණයක් නෑ නෑ හඳුරු මම සමාව දෙන ඔබ වහන්සේට. ප්‍රශ්නයක් නෑ කියලා උන්වහන්සේ අදවතින් සමාව දුන්නොත්. මම අදවතින් සමාව ගත්තා. දැන් මගේ අනුවල රෙකෝඩ් එක මැකෙනවා. උන්වහන්සේගේ අනුවල තියෙනවනේ. උන්වහන්සේත් අදවතින් සමාව දෙන නෑ. උන්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි. මම උන්වහන්සේට සමාව දෙන උන්වහන්සේ මට මම දුක් දෙන්න පලි ගන්න නෑ කියලා උන්වහන්සේ තියෙනවා. අර දෙකම එකතු වුණාම අර විශ්ව තියෙන එකත් මැකිලා යනවා. අකෝසි කර්මයක් වටපත් වෙන. ඒ හින්දා තමයි අවත් දසන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අවත් දසනකොට මම සමාව ගන්නවා. අවත් දසන්නත් ඕනේ මිත්‍රියත් එක්ක නෙමෙයි අතුරත් එක්ක. දැන් උන්වහන්සේ අකමැති නම් ඔව්. උපස්ථායක හාමුදුරන්ට උන්වහන්සේ අවත් දසන්න උන උපස්ථායක හාමුදුරන්ට. ඔබ වහන්සේට මගේ වචන වලින් යමක් වුණා නම් ක්‍රියාවෙන් මොනාරි වුණා නම් මගේ අකීකරුකම නිසා ඔබ වහන්සේ කම්පා වුණා නම් අනේ ස්වාමීන් වහන්සේ මට සමාවක් දෙන්න. මම ඔබ වහන්සේට අකීකරු වෙලා ඔබ වහන්සේට පීඩනයක් දීලා ඔබ වහන්සේ අවිවේක කළා නම් අනේ ස්වාමීන් වහන්සේ මට සමාවක් දෙන්න. ඔබ වහන්සේගේ අවවාද අනුශාසන මම පිළිගන්න නැතුව මං ඉතුවක්කාර වෙලා ඔබ වහන්සේව පීඩනයට පත් කළා නම් ඔබ වහන්සේට දුකක් දුන්නා නම් අනේ ස්වාමීන් වහන්සේ මට අනුකම්පාව සමාව දෙන්න. මගේ ක්‍රියාව නිසා මගේ අකීකරුකම නිසා ඔබ වහන්සේට මාව එපා වුණා නම් ද්වේෂයක් ඇති වුණා නම් මන් නිසා ඔබ වහන්සේට පටිගයක් ඇති වුණා නම් ඒ වගේ ඔබ වහන්සේගේ සිත අපිරිසිදු කළේ මගේ ක්‍රියාවනේ අනේ ස්වාමීන් වහන්සේ සමාවක් දෙන්න. මේ ඔක්කොම තේරුම් අරගෙන නේද අඩුපාඩු ඔක්කොම ප්‍රශ්න තිබුණා. හැබැයි ඔක්කොම තේරුම් ගත්තානේ සමාව ගන්න ආන සමාව දෙන්න. ඊට පස්සේම වෙන්න බෑ කියලා උන්වහන්සේ තදවතින් සමාව දෙනවා. අපි තදවතින් සමාව ගතිය අවශ්‍ය කරනවා. ඉවරයි. විශ්වයේ තේක අවශ්‍ය වෙනවා. හැබැයි මම බලන උන්නාන්සේ මොනවාද උන්නාන්සේගේ මාන්නෙට මම කියලා උන්නාන්සේ සමාව ගන්න අපි අවද්ද සාගම කියලා ගාතලයි උන්නාන්සේට කිතවත් ඒ නිසා උන්නාන්සේත් අවද්දසනවා වැරද්ද වෙච්ච කෙනාගෙන් සමාව ගන්නෑ. අවද්දසනවා කියලා කියන්නේ වරදි වලට සමාව ඉල්ලනවා කියන එක නේද? ඒක වැරද්ද කරපු කෙනාට ඉල්ලන්න නැතුව එංගලන් තින්න කෙනාගෙන් සමාව කරා හරියනවද? වැරද්ද වෙච්ච කෙනාගෙන් ඉල්ලන්න එපා. අවද්දසනකොට ඒක අනිවාර්යෙන් කරන්න ඕන එකක්. ඒක කෙරෙන්නේ නැහැ කොයිවත්. පාලි වචන දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. සිංහලෙන් අපි කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ පිණ්ඩපාත කරගෙන එනකොට මම ඔබ වහන්සේට මේ බැන්නනේ හාමුදුරනේ ඔබ වහන්සේ හැමදාම මේ පැත්තේ ඒ ගෙදරටම යන්නේ ඇයි ඉතින් මමනේ ඒ ගෙදරට යන්නේ පාන් ටිකක් හම්බෙන්න ඔබ වහන්සේ හැමදාම එතන කියලා මගේ පාන් ටික ගන්න ඇයි කියලා මම බැන්නා. අනේ ස්වාමීන් වහන්සේ ලැබෙන්න තියෙනනම් කොහෙන් හරි පාම් පාළවේ මගේ එතන මෝඩකමට මට සමාවෙන්න කියලා යවද්දසනකොට උන්වහන්සේ සමාගත උන්වහන්සේ එතන හරි කමන්න උන්වහන්සේ අනවබෝධයෙන් බැන්නලා තේරුම් ගත්තනේ. දැන් රාත් වෙන්නනේ ආවිල්ලා ඉන්නේ මමත් ඒකනේ. එහෙනම් අමනාපකම් ඕනේ මම හරි හම්ද මම සමාව දෙන්නම් ඔබ වහන්සේට කියලා ඒ මොනානම් අපි දෙන්න සමා වෙනවා කියන විශ්වයත් සමා වෙනවා. අවසි කර්ම. ඔයදන් තරහකේ මම අරක බැනලා අර අමනාප නිසා උන්නාසිත කැවද්ද දැසන්න වෙන කෙනෙක් එක විනය කරන කොච්චර පොය කෙරුවත් ප්‍රාතිමොක්ෂේ කටපාඩමින් කිව්වත් එයාගේ අවත් පිරිසිදු වෙලා නැහැ. පොය කෙරිලා නැහැ යාට. ඇයි ඒ ඒ අවතෙන් එයාට ඒ පිරිසිදුුන්නේ නැහැ යා. දෙන්නට දෙන සමා වෙන්න. කරපු නැති කෙනා ඔව් සුදුසුකම් ලබලා ඉන්නවා සමාව දෙන්න. කරපු කෙනා සුදුසුකම් ලැබලා ඉන්නවා යාගෙන් සමාව ගන්න. හැබැයි කරපු කෙනා පච්චාතාප වෙනවනම් එයා ඒ වැරද පිළිගන්නවනම් එයා මින් ඉදිරියට කරන්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් හදනවා. එයාත් සුදුසුකම් ලබනවා අරයාගේ වැරදට සමාව දෙන්න. නෑ නෑ මට ඕවා ඉතින් වැරද්ද ඇතුවට මම ඒකේම තමයි. මට ඕවා රකින්න බෑ. එයා සුදුසුකම් ලැබලා නැහැ සමාව ගන්නත් සමාව දෙන්නත්. එයා දෙකටම සුදුසුකම් ලැබලා නැහැ. යම්කිසි කෙනෙක් වරදක් කළාම එයා හිතනවා ඊට පස්සේ මම මේක කරන්න මගෙන් වරදක් උනේ මම මේක හදා ගන්නවා මෙතනින් පස්සේ මම හරියට ඉන්නවා කියලා හිතනවා නම් ඒ පශ්චාතාපය ඒ පසුතැවීමෙන් එයා සුදුසුකම් ලබනවා. ඒ වැරද්දම තව කෙනෙක් කරලා තිබුණත් එයාට සමාව දෙන්නත් එයාගෙන් තමන්ගේ වැරද්දට සමාව ගන්නත් එයා සුදුසුකම් ලබනවා. හැබැයි එයා ඒකට පසුතැවෙන්නේ නැත්නම් ඒක නිවැරදි කරගන්න නැත්නම් එයා සුදුසුකම් ලබන්නේ නැහැ. එයා සුදුසුකම් ලබන්නේ නැහැ. එයාගේ දෝෂයක් තියෙනවා. සාමාන්‍ය සම්මුතියෙන් ගත්තාම යම්කිසි වරදක් කරපු කෙනෙක් ඒ වරද නොකරපු කෙනාගෙන් තමයි ඒක දසන්න ඕනේ. එතකොට එයා කරලා නැහනේ එන එයා සුදුසුකම් ලබනවා සමාව දෙන්න. මෙයා වරද කරලානේ එනම් එයා සුදුසුකම් ලබනවා සමාව ගන්නද. එහෙම නැත්නම් එකම වරද්දක් නම් දෙන්නේ කරලා තින්නේ එක නමක් අර වරද නොකරපු කෙනාත් එක්ක එවද්ද දසනවා. ඔව්. පිරිසිදු වුණාට පස්සේ දැන් පිරිසිදු ඉන්නේ දැන් ඒ වැරද්ද නැහැ. ඊට පස්සේ උන්වහන්සේට ඒක දසන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එයා පිරිසිදු කරලා අරගෙන දසන්න පුළුවන්. එහෙම දෙන්නෙක් විතර නම් ඉන්නේ දෙන්නම පෙරන්න තු ආරන්නම්. ඔව්. දෙන්නගෙම එකම අවත වෙන කෙනෙකුත් නැත්නම් පිරිසිදු කෙනෙකුත් නැත්නම් එක්කෙනෙක් පසුතැවෙනවා. ඔව්. එක්කෙනෙක් මම මේ වැරද්ද ඊට පස්සේ කරන්නේ මගේ වැරද්ද මගේ දුර්වලකම මම මේක අදා ගන්නවා ඊට පස්සේ මම හරියට කරනවා කියලා ප්‍රතිපත්තියෙන් පසුතැවිලා පච්චාතාප වෙලා එයා එම හිතන හිතනකොටම එයා සුදුසුකම් ලබනවා ඒ වැරද්ද කරලා තියෙන එයාට සමාව දෙන්නත් ඒ වැරද්ද කරපු උන්වහන්සේ අනිත් එක්කෙන සමාව ගන්න සුදුසුකම් ලබනවා ඒ ලැබුවට පස්සේ අවද්ද ගන්න පුළුවන් ඉතිවස කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි දැන් මේක දෙන්නම එකතුලා ආ යන්න එපා කෙනෙක් හොයාගෙන එහෙම හොයාගෙන යන්න අවශ්‍ය නැහැ එහෙම මානසික එක නිවැරදි කරගන්න පුළුවන් හැබැයි එක්කෙනෙක් පසුතැවිල එක නිවැරදි කරගන්නවා නිවන් දකින්නවා කියලා කියන්නේ මානසික ප්‍රතිකාර ලබනවා කියන එක වනගත වෙලා තපස් රකින්නවා කියලා කියන්නේ මානසික රෝලේ ඇඩ්මිට් වෙනවා කියන එක. මනසත් එක්ක තමයි මේ ගනුදෙනු තියෙන්නේ. හැම චේතනාවක් තුළතම ඉපදීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. ඒක නිවැරදි කරන එන මොකද්ද මේ මානසික ප්‍රතිකාරය මේ ලබන්නේ. සබ්බේ පුතුජන උම්මත්තකා කියලා කියන්නේ පුතුජන ස්වභාවයක ඉන්න කෙනා උම්මත්තකා කියන්නේ මොකද්ද? උම්මත්තකයා කියලා කියන්නේ මානසික ලෙඩා කියන එකනේ, පිස්සා කියන එකනේ. එතකොට අපි පිස්සු වලට නෙමෙයි මේ වේදකමක් ගන්නෙ. එන අපි හැමෝම රෝහල් ගත වෙලා මේ විශ්වය තුළ රෝහල් ගත වෙලා අපි ඒ උම්මත්තක කියන ලෙඩේට බේතක් ගන්නවා. ඒ පුතුජන ස්වභාවය සනීප කරනවා. සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් කියලා ඩිස්චාර්ජ් වෙනවා අපි. රාත් බෝධියෙන් තමයි අපි ටිකට් කපලා එළියට යන්නේ. එතකන් අපි ICU එකෙන් normal වාට්ටුවට එනවා. normal වාට්ටෙන් මේ ගෙවන වාට්ටුවට එනවා. ගෙවන වාට්ටුවෙන් නිකම්ම නිකන් අර නිකන් කොරිඩෝරට දානවා. කොරිඩෝරෙන් එළවනවා ටිකට් එක කපලා. පොඩ පොඩ පොඩ පොඩ අර සාමාන්‍ය තත්ත්වෙට ගෙනල්ලා එයාව එළියට දානවා. සෙනිකව කරගන්න දක්ෂ කට්ටිය ඉන්නවා. අද ගිහිල්ලා ලේට උදේ ඩිස්චාර්ජ් කරලා එන කට්ටිය බලෙන් ටිකට් කපාගෙන යන කට්ටිය ඉන්නවා. ඒකෙම බුද්ධ පූජාව තියාගෙන ඒක අරක් අරගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. එක දවසෙන් සනීප කරන කට්ටිය ඒ භික්ෂු භාවයෙන් රාත් වෙන කට්ටිය බලෙන් ටිකට් කපාගෙන යන කට්ටිය චක්කුපාල මාරාතන් වහන්සේගේ වීර්ය වැඩි කට්ටිය. කොහොමරි මම මේක වඩනවා. නැති කුසලයේ උපදවනවා. මැරිච්ච කුසලයට පණ දෙනවා. නූපම්පින් උපදවනවා කියලා ඒ උපංකුසල් උපම්පින් වලින් වැඩ අරගෙන නූපංකුසල් නූපම්පින් වල උපදවගෙන ඒක කරගෙන ඩිස්චාර්ජ් වෙලා යනවා බලෙන් ටිකට් කපාගෙන යන කට්ටිය මේක වැඩෙන්නේ මේ කාලේ කොයිද මාර්ගපල්ලා දෙන දෙයක් කාලා ඉමු කියලා එතන එහෙම බුද්ධ පූජා තැන වාට්ටුව ආරාණ්‍ය කරගෙන එතන පදිංචි වෙනවා ඒ හාමුදුරුවෝ උදුම්මල ගාලා තෙලවන්න බෑ ඒ කට්ටියකුත් ඉන්නවා මේම කට්ටියකුත් ඉන්නේ ඒගොල්ලෝ කිසිම වීරයක් නැහැ ඒගොල්ලෝ එතන පදිංචි වෙලා ස්ථිර පදිංචි කරගෙන